ජෙනරාල් නන්දන සේනාධීර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ උපදේශකා මගින් ලබන රණවිරුවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය තුළින් දැනවත් ගුණවත් සුචිතනවත් කුසලතාවයෙන් සමිරි රණවිරුවන් පිළිසක්ෙහිදී උතුම් අරමුණින් සංවිධානය කරනු ලබන ධර්මයයි ඔබයි ධර්මදේශනාමය වැඩසටහන ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම් සිටින්නේ. අද දින සංග්‍රහ දේශනේ සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ ගැන මෛත්‍රී සහගත චිත්තපත්මී සංගරුණු පොදුනග යටිපත්මී විශේෂ සිසාර විසිර හැරෙන පෙර ඔබ මේ සූදානම් මඟ විකසිත කරන්නට මෙම දන් සරණම පූජාද මහත් ප්‍රාණවලට විවාදාක ගරුද ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේ මගම යන පූජාද ස්වාමීන් වහන්සේවත් නැගෙනහිර ආරක්ෂේනා ආරණාපති ඇතුළු සියලුම නිලයන් වෙනුවෙන් මාවිතාද නමස්කාර භූක්‍රව පිළිගනු ලබනවා. උන්වහන්සේ ගිහි කල කොළඹ නාලන්දා විද්‍යාලයේ විද්‍යුමත් ආදි ශිෂ්‍යයි. උසස් සද්වාගමනය ලබා එංගලන්තයේ ඊස්ටන් විශ්වවිද්‍යාලයේ ගුවන්යාන ඉංජිනේරු ශිල්පයේ හරහා ශ්‍රී ලංකාවේදී උසස් පෙළ විද්‍යා විශ්වවිද්‍යාල උගන්වන ගුණේ ගුණසද පසුව එංගලන්තයේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව හා ගණිතය ලෙසද වෘත්තිමය වශයෙන් කටයුතු කර ඇත. වසර 10 කට පමණ පෙර සිට දරුණේ කුමරයි වැඩසටහන සැකිවුණු ශ්‍රී සද්ධර්මය පිටිනර ගන්ධයසුරෙන් ලෝකර අන්තර්ජාලය හරහා උන්වහන්සේ විසින් සමාජගත කරයි. උන්වහන්සේගේ දේශනා මේවන රටවල් හතරියක 40 ලක්ෂයක් ශ්‍රවණය කර ඇත. උන්වහන්සේ 2017 අගස්තු මාසයේදී සම්පත්ති කණිකායේ මොළවතු පාර්ශ්වයේ මෙතන සිට උන්වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේ හඳුනගන්න ලෙස මාවගෙන් ඉල්ලා සිටිනවා. මන්දස්ථානයේ වනාහි මන්දස්ථානය ගැති මහා දුක්ඛ සංදේගේ මහා ආදිව රාශියේගේ මුදිරා භවතා ගැනීම සඳහා ආහාර පාන මේ ආගේ එසේ පෝෂණය කළ මන්දස්ථානයේ නිරදීම විරිදිනා වෙන්නේය. මේ ඉන්ද්‍රියවා ස්ථානයේ මහරජෙක්ගේ ඉමනට ගැමිණීමේදීෝ අනාගතී මේ ජාතිය උපදින්නට සිදු වෙන වාරයන්ගේ ප්‍රමාණය නැත්තේය. ජරාවට මරණය ගැමිණීමේදී සිදු වෙන වාරයන්ගේ ප්‍රමාණය නැත්තේය. ආමාදුක සිවය ආගත් ධනේ විනාශවන්න වූ අනුමුසි පෙරර ගන්න වූ වාරයන්ගේ ප්‍රමාණය නැත්තේය. මේ කුඳුරුවන් අනුමුසි පෙරර ගන්න වාරයන්ගේ ප්‍රමාණය නැත්තේය. අනුන්ගේ නිඳාවස් අසන්නට ගැහුම් අසන්නට ස්ථානයක් ආම රූපාරූප සංගතකේ නැත්තේ මේ කියන ලද මහ දුස්සන්ත විදීම දැක්රව ස්ථානීය කියන්නට ශ්‍රී ධර්මයේ දේශනා කරන්නට අද දින ධර්මයේ ගොඩයි ධර්ම දේශනා ප්‍රකට සටහන ආරම්භ කිරීම සඳහා ඉරාගත සමගාන සිවිත ආරාධනා කිරීමට මගේ මේ අදීම නැගේ ආරක්ෂක නාගඥා ප්‍රති මේ ජනරල් නන්දන සේනාධීර සියලුම දෙනා සාධනාලය පවත්වන්න පංචශීලයේ සමාදන්ව සඳහා සියලුම දෙනා නමස්කාරය කියන්න. ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි Sangha Dhammam Saranam Gacchami. Dutiyam Pe Sangham Saranam Gacchami. Tatiyam Pe Buddham Saranam Gacchami. Tatiyam Pe Dhammam Saranam Gacchami. Tatiyam Pe Sangham Saranam Gacchami. Veramani Sikha Padang Samadhyami. Adinna Dana Veramani Sikha Padang Samadhyami. Kamesu Michachara Veramani Sikha Padang Samadhyami. Musavada Veramani Sikha Padang Samadhyami. Suramiraya Majjhapama Dattana Veramani Sikha Padang Samadhyami. Namo Namo Bunda Divakraya. Namo Namo Gautama Chandimaya. Namo Namo Nanda Gunan Vaya. Namo Namo Sakya Nandanaya. Nivedayami Sambuddham Vitara Nimantayami Sugatam Lokajetam Narasvam. Eyati Uttaretaru Trividaratne Avasarai ආරක්ෂක සේනා ආඛ්‍යාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහත්මයා ඇතුළු මේ ස්ථානයට සපැමිණි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, අද බොහොම සුවිශේෂී වැදගත් අවස්ථාව. නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 14 වන සංවත්සරය. පින්වතුනි, මම අද පෞද්ගලිකවම බොහෝම සතුටු වෙන දවසක්. ඒකට හේතුව තමයි අපි වෙච්ච ලොකු ණයක් තියෙනවා. ඒ තමයි පින්වතුනි, ඔබ සියලු දෙනාම මේ අපේ ආරක්ෂාව උදෙසා කාලාන්තරයක් තිස්සේ තමන්ගේ දිවි කැප කරලා මහා සටන කිවිලෙකියා. ඒ ගැන පින්වතුනි අපි තුල තියෙනවා හරියම කෘතඥපූර්වක හැඟීමක්. මේ දේශනාව අවසන් වෙනකොට ඔබගේ අතට පත්වේ CD එක. පැය 100 ගානක් තියෙන MP3 CD එක. ඔය හැම දේශනාවක් අවසානයේදීම ඔබ බලන්න, අපි ඒ මියගිය උත්තම රණවිරුවන්ට එක ලෙසම පින් අනුමෝදන් කරනවා. පින්වතුනි, අපිට ඒ දේවල් අමතක වෙන්න හොඳ නැහැ. ඒ යම් යම් සමාධි මට්ටම් වලටත් පේනවා පින්වතුනි. සමහර වෙලාවට ඒ පිරිස බොහෝ කනස්සල්ලෙන් පසු වෙනවා. ඒ අයට හැඟීමක් තියෙනවා අපි නුඹලා නිසා සටන් වැදුනා. අපි නුඹලා නිසා දිවිතොර කරගත්තා. අද නුඹලා පින්කම් කරනවා අපිට ඒක බින්දු මාත්‍රයක් පිනක් අනුමෝදන් කරන්නේ නැහැ. නුඹලා නිසා අපි අභව්‍යතැන් වලට වැටිලා. අද නුඹලට මේ අපිට පිනක් අනුමෝදන් කරන්නේ. ඒක නිසා පින්වතුනි, මේ ලෝකවාසී සියලු සත්ත්වයන්ට මම නිරන්තරයෙන්ම කියන දේ, තමන් පුණ්‍ය කර්මයක් කරද්දී ඒ මියගිය රණවිරු ඒ කාන්තේම සිහි කරගන්න කියලා. මොකද පින්වතුනි, ඒකට ආගමක් අවශ්‍ය වෙන්න අවශ්‍ය නැහැ. මියගිය රණවිරු සියලු දෙනා සටන් වැදුවේ බෞද්ධයෝ රැකගන්න විතරක් නෙමෙයි. මේ ලංකා ද්වීපයේ ඉන්න මොන ජාතිකයා වුණත් ඒ සියලු දෙනාව රැකගන්න තමයි ඒ රණවිරුව සටන් වැදුවේ. අන්න ඒක නිසා තමයි පින්වතුනි මම නිරන්තරයෙන් කියන්නේ, ಜಾති ආගම් ભેදයකින් තොරව තමන් මොන ආගම ඇදහුවා, ඒ ආගම අදහල ඉවරලා යම් කිසි කුසල ශක්තියක් මතු කරගත්තා නම්, පුණ්‍ය ශක්තියක් මතු කරගත්තා නම්, අන්න ඒ පුණ්‍ය ශක්තිය ඒ උත්තම පිරිස වෙනුවෙන් අනුමෝදන් කළා ඒ අභව්‍ය තැන් වලින් මුදවන්න කියලා. ඔබට සාක්ෂි ගන්න පුළුවන් පින්වතුනි CD එක අහද්දී. ඒ වගේම තමයි පින්වතුනි මම කාලෙක ඉඳලා අදිස්ථාන කරලා තිබිච්ච දෙයක්. මේට මාස ගානකට කලින් ගාල්ල ප්‍රදේශයේ සේනාංකයක සියලුම ආබාධිත රණවිරු එක ස්ථානයකට ගෙනල්ලා එතුමන්ලට සාර සද්ධර්ම දේශනාවක් කළා පැය 3ක විතර. ඒ වෙලාවේ මම ඒ හිටපු උසස් නිලධාරී මහතුරුන්ට කිව්වේ, මගේ ජීවිතේ මේ යන මේ දේශනා කරන දහම් මගේ ත්‍රිවිධ හමුදාවට මම පළවෙනි තැන දෙනවා කියලා. ඕනේ වෙලාවක ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් සද්ධර්මයේ දේශනා කරන්න මම සූදානම් කියලා. මොකද පින්වතුනි, අද මම බණ භාවනා කටයුතු කරගෙන යන්නේ හබරණ කැලේ ආශ්‍රිත ප්‍රදේශයේ. අද නිදහසේ දහන් සමාධියක් වඩා ගන්න පුළුවන්කම තියෙන්නේ පින්වතුනි ඔබ සීල දෙනා එකතු වෙලා මේ යුද්ධයට නිමාවක් දීපු නිසා. එන හබරණ කැලේ තව ඇති පින්වතුනි ඕනේ තරම් භික්ෂුන් වහන්සේලා මේ මග වඩන උත්තරීතර අරිහත් ඵලයේ උදෙසා සටන් වදින. ඔබ සටන් වැදුණා වගේම පින්වතුනි අපි පංචමාර යුද්ධයත් එක්ක මහා සටනක් කරනවා. එන ඒ සටන කරන්න මේ කය පවත්වගෙන යන්න ඔබ කරපු සේවය අමිලයි. මම ඒකයි අපේ මේජර් ජෙනරල් තුමා එදා රුවන්වැලි සෑයේදී මුණගැහිච්ච වෙලාවෙත් මම කිව්වේ, අපි ඔබට ණයයි, අපි ඔබ සියලු දෙනාට ණයයි. මෙතන ඉන්න සාමාන්‍ය සෙබළක ඉඳලා ආමි කමාන්ඩර් දක්වා ඒ ඉන්න සියලුම දෙනාට අපි ණයයි එක පැත්තකින්. ඒ ණය තමයි පින්වතුනි මේ ගෙවන්නේ. අති උත්තරීතර මහා සංඝරත්නයේ වෙනුවෙන් ඒ ණය තමයි පිංගුතුනි මේ ගෙවන්නේ. ඉතින් මම ඔබෙන් කරනවා ඉල්ලීමක්. ඒ ඉල්ලීම තමයි ඔබ හැම කෙනෙක්ම පිංගුතුනි මේ මහා යුද්ධයකට පැමිණිච්ච පිරිස, මහා යුද්ධයක් කරපු පිරිස. ඒ යුද්ධ කරන වෙලාවේදී ඔබ අපි වෙනුවෙන් මේ රට වෙනුවෙන් ඔබගේ අතින් ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ නැති යම් හේකින් පින්වතුනි ඔබගේ මරණාසන්න මොහොතේදී ඒ ප්‍රාණඝාතී අකුසල කර්මයක් මතුවලා ආවොත් ඒක ඔබේ භවහත්රේට සුදුසු නැහැ. ඒක ඔබ රට වෙනුවෙන්ද බුද්ධ ශාසනය වෙනුවෙන්ද අපි වෙනුවෙන්ද කළේ කියන එක ඉච්චර වැදගත් නැහැ පින්වතුනි මේ වෙලාවට. අන්න ඒක නිසා තමයි මම තරයේම අදිස්ථාන කරගෙන ඉන්නේ. ඒ ත්‍රිවිධ හමුදාවේ උත්තම ත්‍රිසේ කාන්තේම සෝතාපන්න ඵලයේ පිහිටිය යුතුයි. අඩුම ධර්මයේ සෝතාපන්න මාර්ගස්ථවත් විය යුතුයි. අන්නේ අවස්ථාවට පත් වුණා නම් පින්වතුනි ඔබ සතර අපායන් සහ මුලින්ම නිදහස්. ඔබ මහා වීර පිරිසක්, ඔබට මහා වීරයක් තියෙනවා. ඔබට ඒ කාන්තේම මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඔබට මහානදම් පුරන්න පුළුවන් යම් කාලයකදී ඔබට මහා වීරයක් තියෙන පිරිසක් නිසා. උණ්ඩට පපුව දීපු ඔබට මාරයත් එක්ක යුද්ධ කරනවා කියන එක මහලුකු දෙයක් නෙමෙයි. පළමුවම පින්වතුනි මේ සද්ධාම අවබෝධ කරගන්න. ඔබට ඒකාන්තයෙන්ම අවබෝධ කරන්න පුළුවන්. ඒ සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ සද්ධර්මයේ පිළිපදිමු අපි සීලු දෙනා. එතකොට අපි මෙලොවත් දිනලා ආපහු සැරයක් මේ භවයට එන්නේ නැතුව මේ නිවන් මගත් සකස් කරගන්න. මම ඔබට නිවන උදෙසායි දහම දේශන්නේ. මම ධර්මයේ දේශනා කරන්නේ ඇලෙන්න නෙමෙයි පිංගුතුනි ගැලවෙන්න. මම ධර්මයේ කතා කරන මොහොතක් හැරෙන්නට මම දවසකට මොන වචන 10ක් කතා කරනවා ඇති. මොකද මට මේ ලෝකේ කතා කරන්න වචන නැහැ පිංගුතුනි වෙන. සමහර වෙලාවට සමහර ප්‍රභූවරු හිතනවා ඇති මං ටිකක් උඩඟුයි කියලා. එහෙම එකක් නෙමෙයි පිංගුතුනි මට කතා කරන්න වචන නැහැ. කතා කරන්න දෙයක් නැහැ මේ ලෝකේ. මොනව කතා කරන්නේ? දහමක් මෙනෙහි කරගෙන ඉන්නවා මිස. හැබැයි මම ධර්මයේ කතා කරද්දී පිංගුතුනි මම ඔබට ඇලෙන්න නෙමෙයි දහම දෙසන්නේ. ඔබට ගැළවෙන්න මේකේ. ඒක නිසා වචන ටිකක් මේකෙන් කතා කරනවා වෙන්න පුළුවන්. පුළුවන් තරම් උත්සාහ කරන්න පිංගුතුනි ගැළවෙන්න. මේ තුලින් ගැළවිලා නිදහස් වෙන්න. පින්වතුනි මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩිමුණ්ඩ ආදී වශයෙන් ඔබ යම් කිසි විශ්වාසයකින් අදහන්නා වූ යම් කිසි දේව කොට්ටාසයක් ඉන්නවනම් තමන්ට ආරක්ෂාව සම්පත්තිය සලසා දුන්නා කියලා විශ්වාස කරන අන්නේ දේව කොට්ටාස සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මගඵලයන්